නිදහස් පහළව වසරේ හත්වෙනි මාසේ නවවෙනිදා භාවනා වැඩසටහන. නිර්වාණය නැමැති ඉලක්කය ලබා ගැනීමටයි උත්සාහ කරන්නේ. නිර්වාණය කියවහම තමන්ට එන්න ඕනේ ලබනාත්මේ උපදින්නේ කියන අදහස නෙමෙයි. බැඳීම් විරහිත නිදහස් මනස කිසිදු බැඳීමකින් තොර වූ නිදහස් වූ නිරෝධ මනසයි නිර්වාණය කියවහම මතකයට එන්න ඕනේ. ඇයි බැඳීම් අතර මනස තියෙන්නේ? තණ්හාව නිසාවත්, ලෝභය නිසාවත්, ආසාව නිසාවත් නෙමෙයි. බැඳීම් අතර මනස තියෙන්නේ අවිද්‍යාව නිසා. ප්‍රමුඛ කාරණේ අවිද්‍යාව. අවිජ්ජා පත්‍ය සංඛාර. සංඛාර පත්‍ය අවසාන හරියට යනකොට තමයි අපිට මේ තණ්හාව මොන ගහේ. එමන අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි ප්‍රමුඛ කාරණේ, දුරු කළ යුතු ප්‍රමුඛ කාරණේ අපි ළඟ තියෙන අවිද්‍යාව. ඒ කියන්නේ දැනුවත් භාවය තුළ තියෙන දුර්වලතා. එහෙම නැත්නම් පෙනීමේ දුර්වලතාවය. දෘෂ්ටියේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගත්තාම මුලින්ම සම්මා දිට්ඨිය, දැකීමේ තියෙන දුර්වලතා. දැකීමේ තියෙන දුර්වලතා නිරවුල් කරන්න ඕනේ මේ නිර්වාණය දකින්න. එක මොහොතකදී තමන්ට තමන්ගේ භාග්‍යවන්තකම අනුව දැක ගන්නට පුළුවන් ධර්මයක්, පුජ්‍යල දර්ශනයක් නොවේ. පුජ්‍යල දර්ශනය කියන්නේ පුජ්‍යලයා විසින් හඳුනා ගන්න ඕනෑම දර්ශනයක්. පුජ්‍යල දර්ශනය, පුජ්‍යල දර්ශනයක් නොවේ. ඒ කියන්නේ නිවන් දකින්නේ පුජ්‍යලේ. නිවන් දකින්නේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්. නිවන් දකින්නේ පුජ්‍යලේ. එහෙමනම් පින්නතුනි අපි පුජ්‍යලේ කැටියට නිවන් දකින්න දරන උත්සාහය නතර කළා. අපි පුජ්‍යලත්වය දුරු කරන්න ඕනේ. ස්ත්‍රියක් හැටියට, පුරුෂයෙක් හැටියට අපි නිවන් දකින එක උත්සාහයක් තියෙනවා නම් ඒක නතර කළා. අපි කිසිදු කෙනෙක් නොවි ගති විමුක්ත කරගෙන තමයි නිවන් දකින්න ඕනේ. මේ සියලුම දේවල් තියෙන්නේ සංඥාව තුළ, තමන්ගේ විඥානය තුළ. ලෝකයේ නොයෙකුත් දේවල් වලට මොළේ වෙහෙස කරනවා. ඒ මොළේ වෙහෙස කිරීමේ මනෝවිද්‍යාඥයෝ, ගණිතඥයෝ, විශිෂ්ටයෝ, දාර්ශනිකයෝ, තානකා විද්‍යාඥයෝ වගේ අය පහළ වෙලා ඉන්නවා. නමුත් මේ නිර්වාණ ධර්මයේ විතර සූක්ෂම වූ ධර්මයක්, ඒ කිසිදු විෂයක් තුල නැහැ. ගණිත විෂය ගත්තහමත් හරිම සූක්ෂම විෂයක්. මනෝවිද්‍යාව ගත්තහමත් එහෙමයි. තාරකා විද්‍යාව ගත්තහමත් එහෙමයි. නමුත් මේ නිර්වාණය කියන ධර්මයේ තරම් සූක්ෂම වූ ධර්මයක් ලෝකෙ තවත් නැහැ. ඒ තරම් සූක්ෂමයි. කියන්නේ හරිම අවධානයේ පරිස්සමෙන් බැලිය යුතු දෙයක්. නැත්තම් මොන ගහින්නේ අවුන්නේ. ඈතින් දුනු වායුවට දුන්නෙන් ඊතලෙන් විදින්න රවුමක් ඇඳලා පෙන්වුවාම එයා ඒ ආසන්නයට විදිනවා. හැබැයි ආසන්නයට විද්දට ඉලක්කයට විද්දා වෙන්නේ නැහැ. දැන් අපේ ළඟ සමහර පින්නතුන් ඉන්නෝ ධර්ම කරුණු ආසන්නයට තේරුම් අරගෙන තියෙනවා කියන්නත් පුළුවන්. ආසන්නයට තේරුම් ගත්තර ධර්මයේ තේරුම් ගත්තා නෝවේ. එගොඩට ආසන්න වූවාට එගොඩ වුණා නෝවේ. ඒ නිසා හරියට ධර්මයේ තුල අපි පිහිටන්නේ කුමන හෝ සංඥාවක ඇලී සිටිනවා. ඒ නිසයි ධර්මයේ දකින්නේ නැත්තේ. ඔබ ඇලී ඉන්න සංඥාව හඳුනා ගන්න ඕන. හඳුනා ගන්න සැනින් අත්හරින්න ඕන. අත්හරින සැනින් සංඥාවන් වලින් තොර වෙන තැනම ඒ ලෝකයේ දර්ශනය වෙනවා. පුජ්‍යලයා නැති වුණු ශයනේම ධර්මයේ දකින්නවා. පුජ්‍යල විඥානයක් දිගින් දිගට පවත්වන ස්වභාවයක් තියෙනවා පුතග්ජනයා ළඟ. එක පුජ්‍යල විඥානයක් තියෙනවනම් එක ස්වરૂපයක් අත්හරින තව ස්වરૂපයකට අනුගත වෙමි. කූඩැල්ලා වගේ සංසාර ගමන නෙමෙයි කූඩැල්ලා වගේ පෙන්වලා තියෙන්නේ ධර්මයේ හිතේ ගමන. හිතේ ගමන තමයි සංසාරය. විවිධ ජාතිවල උපදිනවා. මේ හිත ඇතුළෙම සිටියදී මේ මනුෂ්‍යයා විවිධ ජාතිවල උපදිනවා. එක මනුෂ්‍යයෙක් වගේ ස්වરૂපයක් වෙනුනට විවිධ ජාතිවල එකම මනුෂ්‍යයෙක් උපදිනවා. ඒකටනේ වෙලාවකට මිනිස්සෙක් වගේ, වෙලාවකට දෙවියෙක් වගේ, වෙලාවකට යක්ෂයෙක් වගේ, වෙලාවකට තිරිසන් සතෙක් වගේ කෙනෙක්ගේ මනස ගමන් කරන. වෙලාවකට පෙරේතෙක් වගේ විවිධ ජාතිවල උපදිනවා. ඒකට ජාති නිරෝධ කරන්න ඕන. යම් ජාතියකට පත් වෙලා බලන විට ලෝකේ සත්‍ය පෙනෙන්නේ නැහැ. සත්‍ය කියන්නේ කවරක්ද? පුඤ්ජලේකු විසින් නෙම වූ දෙයක් නොවේ. දෙවියෙකු, බ්‍රාහ්මණයෙකු, භූතයෙකු, යක්ෂයෙකු, මිනිසෙකු, බුදු කෙනෙකු මැවූ දෙයක් නොවේ සත්‍ය කියන්නේ. එය ස්වභාවික දෙයක්ුත් නොවේ. අස්වාභාවික දෙයක්ුත් නොවේ. ඒක තමයි ඇති සැටි හේවත් තත්ත්වාකාරය. තමන්ට පුළුවන් තමන්ගේ විඥානය නිදහස් කරන්න. විඥාණයෙන් යමක් ග්‍රහණය කරගෙන ක්‍රියාත්මක කරන තැන තිබෙන්නේ තණ්හාව, තෘෂ්ණාව, මමත්වය, පුඤ්ඤලත්වය සහ ගති ස්වභාව. සියල්ල අතහැරෙනවා. අත්හරින්න බෑ. සියල්ල අතහැරෙනවා. අල්ලා ගැනීම කියන එකෙන් තොර වුණා නම් අතහැරීම කියන එක කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. කරලා කරන්න බෑ අතහැරීම. කරලා කරන්න ගියාම අතහැරීම වෙනකොට අල්ලා ගැනීමක් සිදුවන්නේ. මේ ඔබේ සිතෙන්ම, මේ ඔබේ ඥාණයෙන්ම කළ යුතු අපූර්ව වැඩපිළිවෙලක්. එහෙම නැත්නම් අර නිර්වාණය කියන ධර්මයේ ඉලක්ක කර ගැනීමට සකසා ගන්න ඕන යම් වැඩපිළිවෙලක්. නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න තියෙන වැඩපිළිවෙල අපූර්ව වැඩපිළිවෙල. ඒක පුදුමය ධනවන වැඩපිළිවෙල. පුදුමය ධනවන අනුශාසනය. පුදුමය ධනවන ධර්මය. අද්භූතයි. මනාකොට තේරුම් අරගෙන සියලු තමාගේ යන කිරීම, ලෝකයේ යන කිරීම නතර කර නතරවන්න. මේ මොහොතේම නතරවන්න. අරමුණ ඔස්සේ, සංකල්ප ඔස්සේ, පීඩන ඔස්සේ දුවන මනස හේතු නොදක්වා නතරවන්න. පුජ්ජලයට ක්‍රියාවක් පැනවුවත් පුජ්ජල ක්‍රියාවෙන් ඉවත්වන්නට යම් පැනවීමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කාරණේ තේරුම් ගත්තද? යම් පුජ්‍යලයකට ක්‍රියාවක් පනවන්න පුළුවන්. මේක කරන්න, මේක කරන්න එපා. එහෙත් පුජ්‍යලත්වය අභිභවා යන, ඉක්මවා යන ධර්මයක් තුල පුළුවන් කමක් නැහැ. ක්‍රියාවක් පනවන්න. ක්‍රියාවක් පැනවෙනවා නම් පැනවෙන්නේ පුජ්‍යලත්වයට. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ කම්ම නිරෝධාය සංවත්තති. ක්‍රියාව ඉක්මවා යන ගමන. ඥාන දර්ශන. එක් දෙයක් එක කොටසක් අනිත්‍ය වශයෙන් දැකීම නෙමේ, සබ්බේ සංඛාරානිච්චාය. කොටසක් අනිත්‍ය නෑ, සියල්ල සියල්ල අනිත්‍යයි කියලා කියන විට පුජ්‍යලත්වය ඉතුරු නැත. ලෝකේ බොහෝ බෞද්ධ පිරිස ඉන්නෝ, ඒ සියලු දෙනා පුජ්‍යලත්වය ඉතුරු කරගෙන තමයි අනිත් සියල්ලම අනිත්‍යයි කියලා කියන්නේ. ඉතින් මෙවැනි දහමක් තේරුම් කරගන්න බැරි අය නොයෙකුත් අය බුදුරජාණන් වහන්සේගේ භාවනා නොවන දේවල් භාවනාවල් හැටියට අරගෙන ප්‍රකට කරමින් යම් යම් අය සිටිනවා. ඒවායේ තියෙන දුර්වලතා තමයි ධ්‍යාන පමණයි, සමාධි පමණයි එයාලට මනසින් නිදහස් වීමේ හැකියාවක් නැහැ. මනසින් නිදහස් වීමේ හැකියාව තියෙන විදර්ශනාව තුල. විදර්ශනා කිරීම පරීක්ෂා කොට බලන, මනා කොට පිළිපදිනවා, මෙහෙයවනවා. මමත්වය කියන ඒ මහා අඳුරු වලාවෙන් හැම කෙනෙක්ගේම සිත වැසී තියෙනවා. ඒ වැසුණු සිතකින් තමයි ආගම් අදහන්නේ. වැසුණු සිතකින්, ඒ වැසුණු සිතට මෙන්න මේක පිනයි කිව්වොත් ඒක ඒගොල්ලෝ කරනවා. ඒ කියන්නේ සතෙක් මැරීම පිනක් කියලා කිව්වොත් වැසුණු සිතට යායක කරනවා. සතෙක් නිදහස් කිරීම පිනක් කියලා කිව්වොත් ඒකත් ඒගොල්ලෝ කරනවා. ඒකක්වත් නැතුව නිකන් ඉන්නකොට ඒක හොඳයි කියලා කිව්වොත් ඒකත් කරනවා. වැසුණු සිතේ ස්වභාවය ඒක. එයාට දර්ශනයක් නැහැ. ආගමක්, ජාතියක්, ගෝත්‍රයක්, යම් කිසි පුජ්‍යලේ වර්ගයක්, සංස්කෘතියක් විසින් කියා දෙන්නේ කුමක්ද? එය අන්ධානුකරණයෙන් පිළිපැදීම තමයි ඔහුගේ ස්වභාවය. ඒ අතුරු වලාවෙන් වැසුණු සිතෙහි ස්වභාවය, මමත්වයෙන් වැසුණු සිතෙහි ස්වභාවය. නමුත් මේ මමත්වයෙන් තොර වූ සිතට මේක පිනයි කිව්වහම පින වෙන, පවයි කිව්වහම පව වෙන ස්වභාවයක් නෙමේ තියෙන්නේ. තමන් උපමා කරගෙන ආත්ම සංවේදීව හරි වැරද්ද තෝරගන්නට පුළුවන් ඥානයක්, දර්ශනයක් පහළ වෙනවා. අන්ධ කෙනෙකුට මඟ වරද්දන්න ගොඩක් ලේසියෙන් පුළුවන් වුණාට ඇස් තියෙන කෙනෙකුට මඟ වරද්දන්න ටිකක් අපහසුයි. ඇස් තියෙන අතර අය අතරනොත් මෝඩ කෙනෙකුට මඟ වරද්දන්න හැකියුවාට ඇස් තියෙන අය අතර ඥානවන්තයෙකුට මඟ වරද්දන්නත් අපහසුයි. ඒ වගේ ඔබ ඇස් ඇති කෙනෙක් බවට පත් වෙන්න, අධ්‍යාත්මික ඇසත් බාහිර ඇසත් තුබුදවා ගන්න. පුජ්‍යලත්වයේ ඉන්ද්‍රියන් හය අත්හැර නැවුම් ඇසකින්, නව ඇසකින් ලොව දකින්න. පරණ ලෝකේ බලන ඇස් ටික අත්හැරලා දැම්මහම ඔබට නව ඇසක් උපදිනවා. ඒ නව ඇස බුදුහාමුදුරන්ටත් ඉපදුනා, පහළ වුණා. චක්කුම් උදපාදී, ඒ ඇස බුද්ධං සරණං ගච්ඡාමි යන කියන ඒ ශ්‍රාවකයෙකුට ඇතිවෙන්න ඕන. චක්කුම් උදපාදී, කොහොමද මේ ඇසක් ඉපදුනා? කියන්නේ කලින් සිද්ධාර්ථ තාපසයන්ට ඇස් තිබිලනේ. ඔව්, පුජ්‍යලත්වේ අන්ධ වූ ඇස, පුජ්‍යලත්වයෙන් අන්ධ වූ ඇස. ඔහුට ලෝකේ පේන්නේ නැහැ, ඔහුට පේන්නේ මතවාද පමණයි. හැබැයි මේ මතවාද තුල ගැටලුවක් තියෙනවායි කියලා පමණක් දැක්කා. ඒ නිසා මේ මතවාද ඉක්මවා දකින දර්ශනය අවශ්‍යයි. කිසිවෙකුට සොයාගත නොහැකි වයි තිබුණේ සංගුණ ධර්මයක් හැදීනේ. කිසිවෙකුට සොයාගත නොහැකි වයි තිබුණේ ඔකට. අත්හරින්න, සියල්ල අත්හැර බලන්න. ඔබේ දෑසින්ම, මුළු හදවතින්ම, මුළු ආත්මයෙන්ම සියල්ල අත්හැර බලන්න. පුජ්‍යලත්වය ඉතිරි කර නොගෙන, ශේෂයක් ඉතිරි කර නොගෙන සියල්ල අත්හැර බලන්න. අශේෂ විරාග කියන්නේ ශේෂයකින්වත් තව දෙයකට නොඇලෙන ගුණය. අශේෂ විරාග නිරෝධ, ශේෂයකින්වත් ඇලෙන ගුණයකින් තොරව බලන්න. එවිටයි තේරෙන්නේ අපි ඔළුවේ දරාගෙන සංකල්ප දෘෂ්ටිවල දරාගෙන ආපු ගමම් මග තුළ තියෙන දුර්වලතා. එතෙක් තමා විසින් කරනු ලබන සංකල්ප, තමන්ට ඇසෙන සංකල්ප, මේ සියල්ලම දුර්වලතාවන් වලින් යුක්තයි. සද්ධර්මයේ ඇසුවත්, ඒ පුජ්‍යලත්වයෙන් අන්ධ වූ මනස සද්ධර්මයේ ඇසුවත්, ඒක හරියට ඇස් දෙකම අන්ධ පුජ්‍යලෙක් මැනින් ගල කත ගන්නා වගේ වෙනවා. ඇස් දෙකම පොඩ්ඩක්වත් නොපෙනෙන මිනිස්සෙක් මැනික් කළා අතගා. මැනික් ගලක වටිනාකමක් තියෙනවද? චිත්‍රයක වටිනාකමක් ඇති වෙනවද? ස්වභාව ධර්මයේ වටිනාකමක් ඇති වෙනවද? නෑ. ඒ හැම දෙයකම වටිනාකමක් තියෙන ඇස් ඇති මිනිසෙකුට. ඒ වගේ පුජ්‍යලත්වයෙන් අන්ධ වූ මිනිසෙකුට මේ ලෝකයයි ඇත්ත සබාධම, ඇත්ත වටිනාකම, ඇත්ත ස්වરૂපය පේන්නේ නැත. දැසින් අන්ධ උවත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නුවණින් අන්ධ නොවේ මේ ධර්මයේ දකින්න. එවිට එයා දැස් තියෙන පුජ්‍යලයකටත් වඩා ශ්‍රේෂ්ඨයි. විදියට ලෝකේ දකින්න ඥානය. මේ මේ ධර්මයේ දැස් නැති කෙනෙකුට උනත් දකින්න පුළුවන්. දැස් නැත්තේකුත් දකින්න ධර්මය. නිහඬ වන විට ධර්මය සමග නිහඬ විය යුතුයි. ජලයේ කිමිදෙන කෙනෙක් ඔක්සිජන් ටැංකියක් කටේ බැඳගෙන ජලය කිමිදෙන්නේ එයින් හුස්ම ගන්න. ඒ වගේ ධර්මය සමග නිහඬ වුණේ නැති වුණොත් එයා එයාගේ පුජ්‍යලත්වය තුළම සිටිනෝ ඇරෙන්න පුජ්‍යලත්වයෙන් නිදහස් වීම සිද්ධ වෙන්නේ නැහැ. ධර්මානුකූල නිහඬ බව. එවනම් ධර්මය සමගයි අපි නිහඬ වෙන්න ඕන. ධර්මය සමගයි අපි මනස පාලනය කරන්න ඕන. ධර්මය සමගයි භාවනා කරන්න ඕන. ධර්මය සමගයි කටයුතු කරන්න ඕන. දැන් භාවනා කියුවහම ඕන භාවනාවක් බුදුහාමුදුරුවන්ගේ නොවේ. භාවනා අතරින් බුදුරජාණන් වහන්සේගේ භාවනාව එකක්. අනිකුත් ආගම්වල භාවනා ක්‍රම තව දහස් ගාණක්. ඉතින් බොහෝ බෞද්ධයෝ හිතන් ඉන්නු භාවනා කෙවොත් ආ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ නෙමෙයි, භාවනා වර්ග තියෙනවා. ත්‍රස්තවාදීන් විසින් ප්‍රගුණ කරන භාවනා වර්ගත් තියෙනවා. ඒ වයින් ඒගොල්ලන්ගේ ත්‍රස්ත න්‍යායන් ඉෂ්ට කරගන්න පුළුවන්. එහෙම භාවනා හැම එකක් බුදුහාමුදුරුවන්ගේ, බුදුරජාණන් වහන්සේගේ භාවනා, මේ විපස්සනා භාවනා. ඒ විපස්සනා භාවනාවෙත් මූලික හරය, එහෙම නැත්තම් අපි ගොඩ නැගිල්ලක් හදන බිල්ඩින් ප්ලෑන් එක, මැප් එක අපි ඔයත්තන්ට ලබා දෙන්නේ. එය නැතිව කිසිසේත්ම ගොඩනගන්නට පුළුවන් කමක් නැහැ. ඔබ ගමනක් යන විට ලිපිනය හරි හැටියට දැනගත යුතුයි. එහෙම නැත්නම් ඔබට ඒ ගමන සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් ලිපිනයක් නැතුව භාවනා කරන්න ගිහිල්ලා ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. ඒ නිසා නිවැරදිවම ලිපිනය ප්‍රත්‍යක්ෂව මනසින් දැකීමට, අවබෝධ කර ගැනීමට අවකාශය සලසන. නිවන හොයන්න නම් නිර්වාණ ධර්මයේ ස්වરૂප තමා මනාකොට හඳුනාගත යුතුයි. එහෙම නැතුව හොයන්න බෑ. යමෙක් යමක් සොයමින් ඉන්නවා. ඉතින් අපි අහන්න ඕන, වා හොයන්නේ මොකද්ද? දැන් මම මේ හොයන්නේ මේකයි කියලා කිව්වේ නැති වුණොත් අපිට පුළුවන්ද දැනගන්න? බෑ. එයා කියනවා මම මේ හොයන්නේ කතුර. ආ, කතුර මේ තියෙන්නේ කියලා අපිට පෙන්නන්න පුළුවන්. ඒ වගේ අපි දැනගන්න ඕන කුමක්ද අපි සොයන්න ඕන. නිකම්ම සෙවීමක් නෙමෙයි, නිකම්ම විදර්ශනාවක් නෙමෙයි. සෙවිය යුතු කාරණේ අවබෝධ කරගත යුතු ධර්මය මෙයයි කියලා තමන්ට වැටහීමක් තියෙන්න ඕන. ඇත්තටම ඔබ මින් අසල බලන්න, අවබෝධ කරගත යුතු ධර්මය කුමක්ද කියලා බාහිර වචන පේලියක් නැතුව තමන්ගේ හෘදයාංගම අවබෝධයෙන්ම කියන්න ඕන. දැන් කියයි අපි දුක්ඛය, සමුදය, නිරෝධය දකින්න ඕන කියලා කියන්න පුළුවන්. ඊළඟට ඒක ගැඹුරින් තව විග්‍රහ කරගෙන අහන්න ඕන, මොකද දුක කියන්නේ? මොකද දැකිය යුතු දුක? එහෙම නැත්නම් දැකිය යුතු සමුදය, දැකිය යුතු නිරෝධය කුමක්ද කියලා දැනගන්න ඕන. විමසන්න. දෘෂ්ටි ඉවත් කර දෘෂ්ටි නැති මිනිසෙක් වනවා කියන කාර්යය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සෑම මිනිසෙක්ම ලෝව දෘෂ්ටිගතයි. සෑම මිනිසෙකුටම ආගමක් තියෙනවා. ආගමක දෘෂ්ටිගත භාවයක් තියෙනවා. සෑම මිනිසෙකුටම ජාතියක් තියෙනවා. ජාතික දෘෂ්ටිගත භාවයක් තියෙනවා. සෑම මිනිසෙකුටම සංස්කෘතියක් තියෙනවා. සංස්කෘතික දෘෂ්ටිකර භාවයක් තියෙනවා. අන්ධ භාවයක් තියෙනවා. ඒකනේ කාන්තාරේ අඳින ඇඳුම් සීතල රටෙත් අඳිනවා. සීතල රටේ අඳින ඇඳුම් කාන්තාරෙත් අඳිනවා. මධ්‍ය දේශයේත් අනේ යන්න භාවය එක සාධකයක්. ඉතින් එහාට ගියාම පුජ්‍යල මානසික හැසිරවීමත් එලෙසමයි. අනුගත වීම නැහැ. ඒ සියල්ලම පවතින්නේ දෘෂ්ටිගත භාවය තුළ. මනුෂ්‍යයන්ට මනුෂ්‍යත්වය හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා ආගම් නිසා, ජාති නිසා, වර්ග නිසා, රටවල් නිසා, ගෝත්‍ර නිසා. අපි ආගම් වලින් හොදක් කරනවායි කියලා කිව්වට මේ ලෝකයේ මේ වෙන විට සියලු ගැටලු ඇති කරන්නේ ආගම්. නිසා බුද්ධිමත් සමාජයට ආගමක් නොව අවශ්‍ය කරන්නේ සැනසීමයි. එහෙම නැත්නම් සත්‍යයයි. එහෙම නැත්නම් යථාර්ථයයි. යථාර්ථයේ තුල පමණයි සත්‍ය පවතින්නේ. යථාර්ථය anu ගැඹුරු අර්ථය කියන එක නෙමේ. යථාර්ථය කියනු පවතින ස්වභාවය, ස්වභාව සත්‍යය. මනෝ කියන ස්වභාවයෙන් ලෝකෙ දකින්නේ නැතිව එයාට පුළුවන් කමක් තියෙනවනම් නිදහස්ව ලෝකෙ දකින්න. නිරෝධ මනසකින්, නිරෝධ ඇසකින්, නිරෝධ ඥානයකින් දකින්න එයාට තමයි මේ ලෝකෙ දකින්න පුළුවන්. මනෝ කියන ස්වභාවයෙන් බලන හැම කෙනෙක්ම මවා කරන ආගමික සිද්ධාන්තයක් මවාගෙන ලෝකෙ දකින්නවා. ඒ විට පේන්නේ ඔහුගේ ආගම විශ්වාසය සත්‍ය නේද? ඒ අඳුරු පටලයක්, අඳුරු වලාවක්. මිනිස්යාගේ ඔළුවේ පවතින කුමක්ද? පෙන් ඩ්‍රයිව් එකක මෙමරි කාඩ් එකක තියෙන දත්ත වාගේ. සිංහලෙන් දැම්මොත් සිංහලෙන්, දෙමළෙන් දැම්මොත් දෙමළෙන්, ඉංග්‍රීසියෙන් දැම්මොත් ඉංග්‍රීසියෙන්. භාෂාවක්, වචනයක්, දෘෂ්ටියක්, සංකල්පයක්, සිද්ධාන්තයක්, මනෝභාවයක්. සාමාන්‍ය ලෝකයේ මිනිසුන් පෙන් ඩ්‍රයිව් එකක් හා සමානයි. ඉතාම සුළු පිරිසක් තමයි මෙතනින් එහාට ගමන් කරන්නේ. කවුරු කිව්වත් ඒක එහෙම නෙමෙයි කියලා, ඒක එහෙම තමයි. ඉතාම සුළු පිරිසක් තමයි තමන් පෙන් ඩ්‍රයිව් එකක්, එහෙම නැත්නම් මෙමරි කාඩ් එකක් බවට පත් නොවෙන්නේ. මෙතන අවබෝධයට පත් නොවු හැම කෙනෙක්ම මෙමරි කාඩ් එකෙන් නිදහස් වෙලා යනවා. අනිත් සියලු දෙනාම මෙමරි කාඩ් එකේ ඉන්නේ. ඔහු දැනගත් ආගම ගැන කතා කරන්නේ. ආ දැනගත් දෘෂ්ටි ජාලාව ගැන කතා කරන්නේ. තමන්ගේ තැම්පත් කරගත්ත දැනුම. දකින දර්ශනය නෙමෙයි තියෙන මතකයේ දර්ශනය. දාර්ශනිකත්වය කියලා කියන්නේ උගත්කම නොවේ, උකහා ගැනීම නොවේ. සෑම මිනිසෙක් ළඟම උකහා ගැනීමක් යම් අධ්‍යාපනයක් තියෙනවා. නමුත් මේ සමාජය තුළ එක්තරා අධ්‍යාපන ශාස්ත්‍රයකට වටිනාකමක් දෙන අතර තව අධ්‍යාපන ශාස්ත්‍රයකට වටිනාකමක් නොදීම කියන එක අතර වෙනස තමයි තියෙන්නේ. දැන් ලදරු පාසලේ හැරි ගුරුතුමියට දෙන වටිනාකම පොල් කඩන මිනිස්සයට දෙනවද? දෙන්නේ නැහැ. හැබැයි පොල් කැඩීම කියන්නේ විෂයක් නොවේද? තාම බරපතල විෂයක්. ඒක ඉගෙන ගන්න ඕන දෙයක් මන් දන්නෙත් නෑ. පොල් කඩන එක හරි අමාරුයි. හරක් බලාගන්න එක විශේෂයක් නොවේද? ඔයාට ඔබට මට පුළුවන් හරකෙක් මෙල්ල කරන්න. හරක් රංචුවක් බලාගන්න බෑ. ඒක විශේෂයක්. වටිනාකමක් දෙන්නේ. ආහාර පාන පිහින එක පිළිබඳව ඒක ගෙදර අම්මා තාත්තා ඒක බරපතල විශේෂයක් නෙමේද? තම සංකීර්ණ විෂයක්. එහෙම කෙනෙකුට ආහාර උයන්න පුළුවන් කමක් නැහැ. රසවත්. මොකද ඒකට වටිනාකමක් දෙන්නේ. ඒ වටිනාකමක් සමාජයේ විසින් දීම නොදීම අතර වෙනස නිසා නැත්තම් හැම කෙනෙකුටම උගත්කම කියන එක තියෙනවා. මොනම හරි විෂයක් සම්බන්ධයෙන් අර වටිනාකමක් නොදෙනවා වුණාට මොනව හරි දෙයක් සම්බන්ධයෙන් හැම කෙනෙකුටම උගත්කම තියෙනවා. හැම කෙනෙක්ම මොනවා හරි පැත්තකින් මහා ගුරුවරේ කාචාර්වරේ උගතෙක් තමයි. ඒකනේ සමහර රටවල් වල හැම විශේෂයකටම ලොකු වටිනකමක් දෙන්නේ. හැම මිනිස්සෙකටම ලොකු වටිනකමක් දෙනවා. වෛද්‍ය වෘත්තිය හා සමානවම කසල සෝදකයාගේත් වටිනකමක් දකිනවා. මොකද ඒකෙත් එක විශේෂයක් තියෙනවා, ශ්‍රමයක් තියෙනවා, සමහරවක් තියෙනවා. ඒ පුජ්‍යලය හැටියටම සියලු දෙනාම පෞරුෂයක තන්නට ගෙනල්ලා තියෙනවා. මේ ඔබ දකින්නේ අශෝක රජතුමාගේ අශෝක කුලුණක එක තැනක තියෙන සිංහ රූප හතර. මේකෙන් අදහස් වෙන්නේ සතර දෙසම බලා සිටින්න පුළුවන් සර්වඥතා ඥාණය. පහළ තියෙන ධර්ම චක්‍රය හැම පැත්තක්ම පේන ඥානය, හැම පැත්තක්ම පේන ඇස. පහළ වෙන ඒ ධර්ම ඇසට එහෙම හැම පැත්තක්ම පේනවා. නමුත් දෘෂ්ටිගත කෙනාට පේන්නේ එක පැත්තයි. හැම පැත්තක්ම බලන්න පුළුවන් ඥානය පහළ වෙන්න ඕන. ඔබට තිබෙන්නේ ඔබේ මනස නිවුණු ස්වරූපයකට ගොඩනගන්න. ඉතා සාන්ත ස්වරූපයකට ගොඩනගන්න. ඒ ගමන් මගේ තමයි අපිට සම්පූර්ණ නිවීම තියෙන්නේ. නිවෙන ස්වභාවයට මනස හදන්න. සෑම විටම දෙවෙන්නේ කුමකින්ද? එයින් නික්ම යන්න. ඒ මානසික ස්වභාවය අත්හරින්න. ඒ දෘෂ්ටි ස්වභාවය අත්හරින්න. එම සංකල්ප ස්වභාවය අත්හරින්න. එම උපාදානය අත්හරින්න. යමකින් දැවෙන්නේ එම උපාදානය අත්හරින්න. සියලු සංස්කාරකයෝ අත්හල තැනට පැමිණෙන්න ඕන. අවසානයේ ප්‍රඥාවත් නිදහස්, පඤ්ඤා විමුක්ත බවට පත් වෙනවා. දැන් නිවන් ධර්මයේ සුවාගෙන යන මගේදී ප්‍රඥාව වැදගත් වුවත් ප්‍රඥාව දුබත් හල යුතුයි. පඤ්ඤා විමුක්ත මට ගැටලු තියෙනවා නම් ඒව निराකරණය කරගන්න, පැහැදිලි කරගන්න ඕන. විදර්ශනාවෙන් තමන්ට ඒ දේ කරගන්න පුළුවන්. විදර්ශනාවක් කළ යුත්තේ ඒකට. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවෙන් ඒක කරන්න පුළුවන්. දැන් බලන්න අපේ ගැටලු निराකරණය කර ගැනීමට තියෙන මාර්ග. කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, විදර්ශනාව හෙවත් යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපත්ති. ඔය බුදුහාමුදුරුවෝ පෙන්නපු හතර. ඕකෙන් තමයි ගැටලු निराකරණය වෙන්නේ. නිවන් අවබෝධයේ පිරිස උපකාරක ධර්ම හතර. කවුරු මොනවා කිව්වත් ඔච්චරයි. ඕකේ කියලා නැහැ වෙන මොකවත්. අවබෝධ වෙච්චයි ඉන්නෝ. අවබෝධ කරගන්න පුළුවන්, අවබෝධ කරගන්න බැරි දෙයක් නෙමේ කියන්නේ. ඒ නිසා මේ පිටුතොට තියෙන උත්සාහ කරන්න. ඒ ධර්මය ආශ්චර්යයක්, පුදුමයක්. ඒ වගේම අවබෝධයත් ආශ්චර්යයක්, ඒක පුදුමයක්. එදාට තමයි ඔබ නැවත උප්පත්තියක් ලබන දවසක්. නැවුම් උපතක්, නැවුම් ලෝක බිහි වෙන දවසක් කියලා ඔබට පෙනේ. අප්‍රමාදීව මේ තේ වටහා ගන්න, තේරුම් ගන්න, අවබෝධ කර ප්‍රත්‍යක්ෂ කොට ගන්න. යේ ජීවිතේ සනහන උදක ප්‍රසාද මාණික්කයක් වාගේ ධර්මය. ඒ කියන්නේ ජලයේ තියෙන බොර ගතිය නැති කරනෝනේ මේ උදක ප්‍රසාද මාණික්කය. ඒ වගේම තමයි ධර්මයේ කියන එක හිතේ හිතේන ගැටලු निराකරණය කරන. ඒ නිසා අප්‍රමාදීව ධර්මය දැක හඳුනා ගන්න ඕන, අවබෝධ කර ගන්න ඕන. හැමදෙනාටම තෙරුවන් සරණයි.